بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والسماء ذات البروج واليوم الموعود وشاهد ومشهود قتل أصحاب الأخدود النار ذات الوقود إذ هم عليها قعود وهم على ما يفعلون بالمؤمنين شهود وما نقموا منهم إلا أن يؤمنوا بالله العزيز الحميد الذي له ملك السماوات والأرض والله على كل شيء شهيد අති විශාල තාරකාවලින් යුත් අහස මත දිවුරමින් ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින් බලන්නාහා බැල්මට ලක්වන්නා මත දිවුරමින් විශ්වාසවන්තයින් ඝාතනයට ලක් කිරීම පිණිස විශාල අගල් නිර්මාණය කළවුන් ඝාතනයට ලක් වී විනාශ වේවා. එම විශාල අගල් ඉන්ධනවලින් යුත් ගින්දරයි. එවිට රජු හා ඔහුගේ සේනාව වන ඔවුහු එහි අගල් අසල අසුන්ගෙන ඔවුන් විශ්වාසවන්තයින්ට කරමින් සිටි දෑ නරඹන්නට වූහ. අති බල සම්පන්න වූ ප්‍රශංසනයට ලක් වූ අල්ලාහ්ව විශ්වාස කළ නිසා හැර අන් කිසි හේතුවකට ඔවුහු ඔවුන්ගෙන් පලිගත්තේ නැත. අහස හා මහ පොළොවේහි පාලනය ඔහුට හිමිය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අධීක්ෂණය කරමින් සිටින්නකි. إن الذين فتنوا المؤمنين والمؤمنات ثم لم يتوبوا فلهم عذاب جهنم ولهم عذاب الحريق إن الذين آمنوا وعملوا الصالحات لهم جنات تجري من تحتها الأنهار ذلك الفوز الكبير إن بطش ربك لشديد إنه هو يبدئ ويعيد وهو الغفور الودود ذو العرش المجيد فعال لما يريد سببින්ම විශ්වාසවන්ත පුරුෂයන් හා විශ්වාසවන්ත ස්ත්‍රියන් පීඩාවට පත්කර පසුව ඒ පිළිබඳව පසුතැවිලි නොඌයේ කවරහුද? ඔවුනට නිරයේ දඩුවම ඇත. තවද දැල්වෙන ගින්නේ දඩුවමද ඔවුනට ඇත. සැබවින්ම විශ්වාස කර යහපත් පුණ්‍ය ක්‍රියාවන් කළ අයට විවිධාකාර ස්වර්ගයන් හිමිය. ඒවායේ පහලින් ගංගාවන් ගලා බසි. එයයි මහඟු ජයග්‍රහණය වන්නේ. සැබවින්ම නුඹගේ පරමාධිපතියාණන්ගේ ග්‍රහණය ඉතා දැඩිය. සැබවින්ම ජීවීන්ගේ උපත ආරම්භ කරන්නේ මරණයට පත් වූ පසු යළි පුනර්ජීවය ඇති කරන්නේ ඔහුමය. අතිශයින් සමාව දෙන්නාද මහත් දයාබර බවක් දක්වන්නාද ඔහුමය. අර්ෂ්නම් සර්වාදි රාජ්‍යයෙහි හිමිකරුය. ඉමහත් කීර්තිමත්ය. තමාට අභිමත සියලු දෑ එලෙසින්ම කරන්නාය. هل أتاك حديث الجنود فرعون وثمود بل الذين كفروا في تكذيب والله من ورائهم محيط بل هو قرآن مجيد في لوح محفوظ අල්ලාහ රසූල්වරුන්ට එරෙහිව කුමන්ත්‍රණ කරමින් සිටි ෆිරඅවුන් හා සමුත් සේනාවන් පිළිබඳව පුවත නුඹ වෙත පැමිණියේද? එනමුත් මෙපමණ අවවාද පැමිණියේද? ප්‍රතික්ෂේපකයෝ අසත්‍යයෙහි නියලෙමින් සිටින්නෝය. අල්ලාහ ඔවුන් නොදැනුවත්වම පිටුපසින් වටලාගෙන සිටින්නේය. එහෙත් ඔවුන් ප්‍රතික්ෂේප කළද එය ලව්හුල් මහ්ෆූල්හි ආරක්ෂා වී ඇති කීර්තිමත් කුරාණයයි.